විදායක ජනාධිපති ධූරය සහ මැතිවරණ ක්‍රමය පිළිබඳව බොහෝ පාර්ශ්වයන්ගේ මැසිවිලි සහ විරෝධතා එල්ලවීම පවතිනවා. මෛත්‍රී පාලනයක් ස්ථාව රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම, මාගේ මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දු ඉටු කිරීම, විදායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතුද, එසේනම් මේ ස්වභාවය කෙසේ විය යුතුද යන්න පිළිබඳ අවසන් නිගමනය ගැනීම ඔබ අසුන්ගෙන සිටින මේ පාර්ලිමේන්තුවේ වගකීමක්.